නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නභජේ පාපකේ මිද්තේ නභජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යානේ බජේත පුරිසුන්තමේති. අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මසේන මහත්මාගේ නිවසෙහි අද දින අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. අනුස්මරණීය කියන්නේ ඔබ හැමදෙනාටම ජීවිත කාලෙම සිහි කරන්න පුළුවන් පින්කමක්. විශේෂයෙන් දරුවන්ට හුඟා සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ තාත්තා මේ ඉතාම ලස්සන පින්කමක් මේ සංවිධානය කළා තියෙන්නේ. ඇත්තම පින්නොතින් අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන කාලය කරපු මේ වගේ සත්පුරුෂ ක්‍රියා තමයි ඇත්තටම අපේ ජීවිතය ඉතුරු වෙන්නේ. ඒ මතකයේ අපට සදාකල්හිම කුසල් වැඩෙන අවස්ථාවක් කරගන්නට පුළුවන්. ධර්මසේන මහත්මයා තමන්ට හිටිය මිතුරන් දෙදෙනෙක් අනුස්මරණය කළ කරන පින්කමක්. ප්‍රින්ස් ගුණසේකර මහත්මයාට ආශිර්වාද කරන්ටත්, ඒ වගේම එච්.එම්. තිසේරා මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා කරන කෘතවේදී පින්කමයි මේ සිදු කරන්නේ. අපේ කෝලිත නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි කළගුණ දන්නා බව කතඤ්ඤෝ කතවේදී කියලා කියන්නේ. කතඤ්ඤෝ කියන වචනේ තේරුම කළගුණ දන්නා බව කියන එක. කළගුණ සැලකීම නෙවෙයි ඇත්තෙම. ප්‍රත්‍යපකාර කිරීම නෙවෙයි කතඤ්ඤෝ කියන්නේ. කතඤ්ඤෝ කියන්නේ කළගුණ දන්නා බව. ඇතැම් විට අපට උදව්වක් කරපු කෙනෙකුට ප්‍රත්‍යපකාර කරන්න බැරි වෙන පුළුවන් ජීවිත කාලෙම. නමුත් අපි ඒ කලා වූ ගුණය උපකාරය මතක තියාගෙන ඉන්නවා. අන්න ඒක තමයි බුදුහාඳුරු සත්පුරුෂකමක් හැටියටත් දුර්ලභ ලක්ෂණයක් හැටියටත් සඳහන් කළේ. මේ ධර්ම දේශනාව ආරම්භයේදීම පින්නතුණේ කියන ඕන කාරණයක් තමයි මිත්‍රත්වයේ පිළිබඳව කරුණු රැසක් මේ අත්පත්‍රිකාවේ තියෙනවා. ඔබට කියවල තේරුම් ගන්න එච්චර අමාරු නෑ ඒක. නමුත් කිය යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? ධර්මයේ කියන්නේ පින්නතුණි කණ්ණාඩිය. ධම්මා දාස කියලා අපි ඒකට කියන්නේ. එතකොට කණ්ණාඩියක් කියන්නේ මූණ බලන කණ්ණාඩියක්. ඇස් දෙකේ දාන කණ්ණාඩියක් නෙවෙයි ඈ. ධර්මයේ ඇස් දෙකේ දාන කණ්ණාඩියක් කරගත්තොත් මොකද වෙන්නේ? අපි ධර්මය හරහා අනිත්‍යගේ අඩුපාඩුකම් බලන්නේ. කණ්ණාඩියක් කරගත්තොත් කොහොමද? මිරර් එකක් කරගත්තොත් අපි අපේ දිහායි බලන්නේ. එනිසා මිතුරන් ගැන මේ කරුණු කියද්දී ඔබ ඇසුරු කරන මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන්ද, පාප මිත්‍රයන්ද කියලා බලන්න යන්න ඉක්මන් වෙන්න එපා. ඔබ මුලින් බලන්න ඔබ කොයි වගේ මිත්‍රයෙක්ද කියලා. මේක ඉතාම වැදගත් වෙනුත් මේක සරල කාරණයක් නෙවෙයි. බොහෝ විට ධර්ම දේශනා වලදී අපට වැරදෙන තැන තමයි අපි ධර්ම දේශනා වලින් ඉගෙන ගන්න දේ අපි යොදන්නේ අනිත්‍යය විවේචනය කරන්න, අනිත්‍යය බෙදලා දක්වන්න. එහෙම නෙවෙයි පිනුතුනි වෙන්නට ඕන. ඒ ධර්ම දේශනාවක් අහනකොට තමන්ට තේරෙන්නට ඕන, අනේ මගේ ජීවිතය ගැනම නේද මේ කියන්නේ? මගේ ළඟ තියෙන හොඳ ගතිගුණ ටික නේද මේ කියන්නේ? මගේ ළඟ තියෙන අඩුපාඩුකම් ටික නේද මේ කියන්නේ? හොඳ ගතිගුණ ඔබේ ගැන කිව්වොත් ඔබ සතුටු වෙන තවෙව දිනු කරගන්න. ඔබේ අඩුපාඩුවන් නම් කියන්නේ ඔබ අවංකව තේරුම් ගන්න, මෙන්න මම මගේ අඩුපාඩුවක් මේ කියන්නේ, ඒ නිසා මම මේක හදා ගන්න ඕන කියලා. එනිසා මිතුරන් ගැන මේ විස්තරය කියලා ඉවරනාට පස්සේ මුලින්ම බලන්න ඕන ඔබේ ළඟම මිත්‍රයා කොයි මිත්‍රයෙක්ද කියලා නෙවෙයි, ඔබ කොයි වගේ මිත්‍රයෙක්ද කියලා බලන්න. ඔබ මිත්‍ර ප්‍රතිරූපකයක්ද, මිතුරෙක් වගේ පෙනී සිටින මිතුරු රූකඩයක්ද, නැත්නම් ඇත්තටම සුහද මිත්‍රයෙක්ද? මිතුරන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මෙතෙන්දී. මොකද දෙක? මිත්‍ර ප්‍රතිරූපක, මිතුරා වගේ පෙනී සිටින කෙනා සහ සුහද මිත්‍රයා. සුහද කියන්නේ මොකද්ද? සුහද කියන්නේ හද කියන්නේ හදවත. හොඳ හදවතක් තියෙන මිත්‍රයා. මෙන්න මේකයි පින්නතුනි ප්‍රධානතම වෙනස්කම් දෙක මේකයි. ඊළඟ කාරණේ තමයි අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කළා මිත්ත සහ මෙත්ත කියන වචන දෙකේ වෙනස. බොහෝ විට අපි මේ දෙකේ ලක්ෂණ සමාන නිසා අපි හිතනවා මේ දෙක සමානයි කියලා. නමුත් වෙනතුනි මේ දෙකේ වෙනසක් තියෙනවා. මිත්ත කියන්නේ මිත්‍රත්වය. ෆ්‍රෙන්ඩ්ෂිප් කියන එක. මෙත්ත කියන්නේ මෛත්‍රිය, ලවින් කයින්ඩ්නස් කියන එක. මෙත්ත කියන්නේ. මෙන්න මේක සාමාන්‍යයෙන් මේ දෙකම අපි තේරුම් ගන්නට ඕන. ඒතකොට ධර්මයේ තුලදී මෙත්තානිසංස වෙනම කියලා තියෙනවා. මෛත්‍රී වැඩිම ආනිසංස වෙනම කියලා තියෙනවා. මිතුරන්ගේ ආනිසංස වෙනම කියලා තියෙනවා. හැබැයි එක ලක්ෂණයක් තියෙනවා. හොඳ මිත්‍රයෙක් නම් ඒ මිත්‍රයාගේ ළඟ මෙත්තාසාගත කාය කර්ම තියෙනවා. මෙත්තාසාගත වචී කර්ම තියෙනවා. මෙත්තාසාගත මනෝ කර්ම කියන එක තියෙනවා. එයා මෛත්‍රී සාගතව වැඩ කරන්නේ, මෛත්‍රී සාගතව කතා කරන්නේ, මෛත්‍රී සාගත සිතුවිලි හිතන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මිත්‍රයෙක් කියලා හිතන්නේ හොඳට හිනාවෙලා ඉන්නව නම්, අපි කැමති දේවල්ම කියනව නම්, දැක්කාම හොඳට ලං වෙලා ඉන්නව නම්, අපි මේක තමයි හොඳ මිත්‍රය කියලා කියන්නේ නේද? නමුත් වෙනතන බුදුදහම එහෙම කියන්නේ නැහැ. බුදුදහමේ මිත්‍රයා ඊට වඩා ගැඹුරින් බලනවා. මිතුරන්ගේ ළඟ තියෙන ඕන ගුණ දහම් ඔබ මුලින්ම කල්පනා කරලා බලන්න වටිනවා. හොඳ මිත්‍රයෙක් නම් මිතුරෙකුගේ ළඟ තියෙන ලක්ෂණ ඔබ දකින්නේ මොනවද? අවංකව කියන්න බලන්න. ඔබ මිතුරෙක් හොයනවා නම් ඒ මිතුරාගේ ළඟ තියෙන ඕන හොඳම ලක්ෂණ හැටියට ඔබ දකින්නේ මොනවද? ඔව් බොහොම හොඳයි. අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වා දෙන්නට ඕන. කරුණාව තියෙන්න ඕන. ඔව් බොහොම හොඳයි. අවංක වෙන්නට ඕන. තව මොකද්ද තියෙනවද? රහස රැකීම ආදිය තියෙනට ඕන. ඔව් කරදරවදී උපකාර කරන්නට ඕන. තවත් හැබැයි වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. සුහද මිත්‍රෙක් වෙන්නට ඕන. ප්‍රඥාවන්ත. ඔව් බොහොම හොඳයි සුමිත් මහත්තයා කිව්වේ. හරියට හරි. ප්‍රධානම මේක තමයි ප්‍රඥාවන්ත බව. මම මේකට කතාවක් කියන්නම්. එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හොඳ මිත්‍රයෙක් හිටියා. කවුද මේ මිත්‍රයා? මේ මිත්‍රය තමයි වඳුරෙක්. මේ වඳුරා හරියම යාළුවෙ රජතුමාත් එක්ක. රජතුමා නිදිය ගත්තත් ළඟටම වෙලා ඉන්නේ. කිසිම අනතුරක් වෙන්න දෙන්නේ නැහැ රජතුමාට. හරිම අවංකයි. මිනිස්සෙක් වගේම මේ සතා ළඟින් ඉන්නවා. දිනක් රජතුමා නිදියගෙන හිටියා. නිදියගෙන ඉන්නකොට වඳුරත් ළඟටම වෙලී ඉන්නවා. රජතුමාට කරදරයක් වේද කියලා බලන්න. ඔහොම ඉන්නකොට මැස්සෙක් ආවා. මැස්සෙක් ඇවිල්ලා රජතුමාට දැන් කරදර කරනවා නින්දට. එළවන්න බැලුවත් එහෙම කළා එළවන්න බෑ. දැන් මැස්ස කොහෙද වහලා ඉන්නේ? බෙල්ලේ වහලා ඉන්නේ. ඉතින් මැස්සට ටිකක් දැන් කේන්ති ගියා. තමන්ගේ ස්වාමියට හුඟා කරදර කරනවා. ළඟම තියමුණා රජතුමාගේ කඩුව. කඩුව අතර ගත්තා. බෙල්ල හිටිය මැස්සට ත්‍රිදෙන් එකක් ගැහුවා. මැස්සත් ගියා, රජතුමාත් පරලෝ ගියා. පින්නතුනි බලන්න, ඒ මිතුරාගේ ළඟ අවංක බව තිබුණා, කරුණාව තිබුණා, කැපවීම තිබුණා, සියල්ලක්ම තිබුණා. නමුත් මොකද නොතිබ්බේ? ප්‍රඥාව තිබෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුදහමේ හැම තැනදීම අගය කරන ලක්ෂණය තමයි ප්‍රඥාව කියන එක. එනිසා අපි අසුරු කරන මිත්‍රයන්ගෙන් අපට ජීවිත කාලේ හුඟක් දේවල් ලැබෙනවා. ඇතැම් විට දැන් ධර්මසේන මහත්තයට උදව් කළා වගේ මුළු ජීවිත කාලයකට බලපෑම් සිද්ධ වෙන විදිහට විදේශ රටකට එන්නට, රැකියාවක් ලබා ගන්නට මූලික වශයෙන් උපකාර කරපු යාළුවෝ දෙන්නෙක් තමයි මේ සිය කරන්නේ. ඒක හොඳයි. ඒක සත්පුරුෂකමක්. ඒක දුර්ලභ ගුණයක්. බුදුරහමේ පින්නතුනි සාමාන්‍ය මිතුරාගේ පටන් ටිකෙන් ටික දිනු වෙලා ඉහළට මෙයන මිත්‍රයා දක්වා අනුපිළිවෙලින් කරුණ සඳහන් වෙනවා. මේ කරුණ ගැන කියද්දී පින්නතුනි මා කාරණා කිහිපයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පුණ්‍යසිරිය ස්වාමින් වහන්සේ සඳහන් කළා මිත්‍ර ප්‍රතිරූපයන්ගේ ලක්ෂණ. මිත්‍රයන් වගේ ඉන්න හැබැයි සැබෑ මිතුරන් නොවේ නැගේ ලක්ෂණ මොනවද කියලා. ඒ මේ පත්‍රිකාවේ තව තියෙන මේ ලක්ෂණ හොඳට කියවන්න. කියවල බලන්න බැරි වෙලාවත් තමයි මේ ගොඩට වැටෙනවද කියලා. හරි. වැටෙනවා නම් හැටි ඉක්මනින් ඒ ගොඩෙන් නිදහස් වෙන්න. ඒක තමයි කරන්න ඕන පළවෙනි කාරණය. ධම්මාදාස කියන්නේ ඒක. ධර්මය කණ්ණාඩියක් කරගන්න. ඊළඟට බලන්න මේ පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් තමන්ට වෙන හානිය ගැන කියනවා. එකක් තමයි තමන් සෝදුකාරයන්ට අහු වෙනවා, සල්ලාලයන්ට අහු වෙනවා, බේබද්දන්ට අහු වෙනවා, ඒ වගේම බොරු වෙළෙන්දන්ට රවටනයට අහු වෙනවා, වංචනිකයන්ට අහු වෙනවා, ඒ වගේම සැහැසි වැඩ කරන අයට තමන් අහු වෙනවා මේ වගේ පාප මිත්‍රයන් ඇසුරු කළොත්. මෙතෙන්දි පින්නතුනි එක කාරණයක් සඳහන් කරන්න ඕන. ඇසුරු කිරීම කියලා කාරණයක් තියෙනවා. මිතුරන් ඇසුරු කිරීම. මොකටද පින්නතුනි ඇසුරු කරනවායි කියලා කියන්නේ? දැන් කෙනෙක් එක්ක එක ගෙදරක හිටියොත් ඒක ආශ්‍රය කිරීමක්ද? නෑ පින්නතුනි ඇසුරු කරනවායි කියන්නේ මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න මේ අනුශාසනාවෙන්. මොකද්ද ඇසුරු කරනවායි කියන්නේ? යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ ටික අපි අපේ කර ගැනීම. දැන් ඔබ යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ තැනැත්තාගේ ළඟ තියෙන ලක්ෂණ ටික ඔබේ ළඟට ගන්න එක. අන්න ඒකට තමයි ඇසුරු කරනවා කියලා කියන්නේ. දැන් අපි කියනවා ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ විඳ දුක් සසර, අනේ දෙව්දත් නොදුටු මොක්කර කියලා කියනවා. දෙව්දත් හාමුදුරුවෝ එක පන්සලේ හිටියේ. නමුත් බුදුහාමුදුරුවෝ ඇසුරු කළාද? ඇසුරු කළේ නැහැ. ගුණ දහම් ටිකෙන් ඇසුරුනේ නැහැ. එනිසා පින්නතුනි කෙනෙක් ඇසුරු කරනවායි කියන එක බලන්නේ ගතිගුණ ටික ඇසුරු කිරීමත් එක්ක. ඇතැම් විට මීට වසර ගානකට කලින් මිය ගිය කෙනෙක් වුණත් අපට ආශ්‍රය කරන්න පුළුවන්. කොහොමද ආශ්‍රය කරන්නේ? ඒ කෙනා කරපු දේශනයක් අහලා, එයාගේ පොතක් කියවලා අපට යාව ආදර්ශ දෙගන්න පුළුවන්. එතකොට ඒ තැනත් අපි ඇසුරු කරා වෙනවා. බුදුහාඳුරෝ දේශනා කළ තියෙන සරියොත් මොගලන් හාමුදුරුවෝ ආදර්ශ දෙගන්න කියලා. උන්වහන්සේ යන තුමිච්ච ගතිගුණ ඇසුරු කරවතින් අපි ඇසුරු ඒ ඇසුරු කරනවා වගේ. විසාකාව, බන්දුන මල්ලිකාව, අනාථපිණ්ඩික සිටුතුමාගේ ගතිගුණ ඔබ ඉගෙන ගත්තොත් ඔබ ඒ අය ඇසුරු කරනවා වගේ, ඔබේ ගෙදරින යාළුවෝ වගේ කට්ටිය. අනේ ඇසුරු කරනවා කියන්නේ ගතිගුණ ටික ඇසුරු කිරීම. එකට හිටියට ඇසුරු කරා වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ළඟ ඉන්නකොට පිනතුණි අපි ආදර්ශිත ගතුතු කාරණා දෙකක් තියෙනවා. මොකද දෙක? එකක් තමයි ඒ තැනැත්තාගේ ඉතාම සියුම් ගතිගුණ හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා ඒ තැනැත්තාටත් වඩා හොඳින් ඒ හොඳ ගතිගුණ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න බලන්න. හැම කෙනෙක්ම පින්නතුන ඇසුරු කරනකොට, දැන් අපිත් මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට ඒ ස්වාමීන් වහන්සේලගෙන් හුඟක් ගතිගුණ අපි ඉගෙන ගන්නවා. ඒක අපි පොඩ්ඩක් හරි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම පින්නතුනේ තවත් පැත්තක් තියෙනවා. යම් කෙසේ කෙනෙක් ළඟ අඩුපාඩුකම් තියෙනවා නම් ඒකත් ආදර්ශයට ගන්න පුළුවන්. කොහොමද ආදර්ශයට ගන්නෙ? ඔව් ඒව නොකර ඉන්න. යම් කෙසේ කෙනෙක් යම් කිසි දෙයක් කළ අනිත් අයගෙන් බැනුම් අහනවා නම් තමනුත් කරොත් මොකද වෙන්නේ? තමන්ටත් බැනුම් අහන වෙනවා. ඒ නිසා කරන්න ඕන ඒ වරද තමන් නොකර ඉන්න. ඒ නිසා මෙන්න මේ දෙපැත්තම පින්නතුනේ තියෙනවා. ඊළඟ කාරණය තමයි සුහද මිතුරන් ගැන සඳහන් වෙනවා. හොඳ හදවත් තියෙන මිතුරන් හතර දෙනෙක් ගැන කරුණ සඳහන් වෙනවා. කවුද මේ හතර දෙනා? උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තකාය මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා. උපකාරක කියලා කියන්නේ නිතරම උපකාරයක් කරන්න බලාගෙන ඉන්නේ. ප්‍රමාද වූවන් රකින්නවා, ප්‍රමාද වූ මිතුරාගේ වස්තුව ටික ආරක්ෂා කරනවා, ඒ වගේම බියටපත් වූවන් බෙන් මුදවනවා, අවශ්‍යතාවයක් ඇති කල්ලි උදව් කරනවා. පින්නතුනි යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් වුණොත් ඒ අවශ්‍යතාවය දෙන්න ඕන. කෙනෙකුට ලේන්සුවක් ඕන වෙච්ච වෙලාවට කලිසමක් දුන්නට වැඩක් නැහැ. කලිසම ලේන්සුවට වඩා වටිනවා. ඒක හරි. පින්නතුනි ලේන්සුවක් ඕන වෙච්ච වෙලාවට ලේන්සුවක් දෙන්න ඕන. අන්න ඒ වගේ අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවේදී කෙනෙකුට උපකාරයක් කරන්න ඕන. ඒක හොඳ ලක්ෂණයක්. යාළුවෝ විතරක් නෙවෙයි, යාළුවගේ දරුවන්, ඥාතීන් එහෙම හැමදෙනාම ආරක්ෂා කරනවා හොඳ කෙනා. මෙන්න මේ ගතිගුණ පින්නතුනේ ඔබ ළඟ මුලින් ඇති කරගන්න. ඔබ හොඳ යාළුවෝ හොයන්ට කලින් ඔබ අවංකව කල්පනා කරලා බලන්න ඔබේ ළඟ මේ ගතිගුණ තියෙද කියලා. ඔබට යම්කිසි මිතුරන් හමු වෙන්නේ ඔබේ ළඟ තියෙන ගතිගුණ වලට සමාන අය. දැන් මේ පින්නතුනේ හැම දිනෙකම මේ නිවසට ආවේ මේ ධර්මසේන මහත්තයා වගේ හොඳ ගතිගුණ තියෙන අය තමයි. හොඳ හදවත් තියෙන අය තමයි මෙතන මේ රැස් වෙලා ඉන්නේ. ඒ නිසා මෙතන ඇතැම්මිට වෙනත් විදිය සංග්‍රහයක් තිබුණා නම් මෙතෙන්ට එන්නේ වෙන අය සමහර විට. දැන් ඔබ මේ ධර්ම සංග්‍රහය භුක්ති විඳින්න ආවේ ඔබ හොඳ අදහස් තියෙන අය. ඔබ හොඳ හදවත් තියෙන අය. ඒක තමයි ලක්ෂණය. ගතිගුණ දිනුවෙන්න හොඳ මිතුරන් අපට මුණ ගැහෙනවා. ඊළඟ කාරණය තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. සමාන සුඛ දුක්ඛ කියන්නේ මොකද්ද? මිතුරත් එක්ක සමානව සැප දුක් බෙදා හදා ගන්නවා. රහස් කියනවා, රහස් රකින්නවා, විපතේදී අත්හරින්නේ නැහැ, කරුණක් ඇති කල්හි ජීවිතය උනත් පූජා කරනවා. හැබැයි පිනතුනේ හැම දිනා වෙනුවෙන්ම නම් ජීවිත පූජා කරන්න යන්න එපා. ඒ වගේම හොඳ කෙනෙක් වෙනුවෙන් තමයි ඒක කළ යුත්තේ. නැත්නම් අපේ නිර්පරාදී අපේ ජීවිත කැප කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ සඳහාත් අපි කල්පනාකාරී වෙන්න ඕන. අත්තක්හායි මිතුරාගේ ලක්ෂණ හතර. අර්ථය කැමති කෙනා. පවින් වලකනවා, යහපතේ යොදවනවා, නොදද්දේ කියා දෙනවා, සුගතියට මාර්ගය පෙන්වලා දෙනවා. මෙන්න මේක පිනතුනි ඉතාම වැදගත් කාරණයක්. මොකද පිනතුනි අපට පුළුවන් කෙනෙකුට මුළු ජීවිත කාලයක් උදව් කරන්න. අවුරුදු 100ක් කෙනෙකුට අවශ්‍ය ආහාර පාන, අධ්‍යාපනය, රැකිරක්ෂා, නිවාස මේ සියල්ලක්ම දීලා අපට කෙනෙකුට අවුරුදු 100ක් පරිපූර්ණ වශයෙන් උදව් කරන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ අපි ආපු සසර ගමනට සාපේක්ෂව අර අවුරුදු 100ක් උදව් කිරීම කොයි වගේද? හරියට පින්නතුනි එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. අපි අවුරුදු 100ක් සලකපු එක මේ අපි ආපු සසර ගමනට සහ ඉදිරියට යන්න තියෙන අනාගත සසරට සාපේක්ෂව අවුරුදු 100ක් කෙනෙකුට උදව්වක් කළත් එක දවසක එක ආහාර වේලක් දුන්නා වගේ. එනිසා කෙනෙක් වටින්නේ පින්නතුනි මේ ජීවිත කාලය විතරක් සලකන අය නෙවෙයි පින්නතුනි. ඒ අය මේ ජීවිත කාලයට උදව් කරන වගේම සුගතියට මඟ ගියා දෙන අය වෙන්නට ඕන. එහෙමනොත් තමයි ඒ අය අපට සැබෑ මිතුරන් බවට පත් වෙන්නේ. මිතුරා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. ඊළඟ කාරණය තමයි අනුකම්පක මිතුරා. අනුකම්පාවෙන් නිතර බලනවා. විශේෂයෙන් සමන්ගේ මිතුරා වැටෙනකොට කායිකව මානසිකව පිරිහෙනකොට ඒ මිතුරා ගොඩ ගන්නට උත්සාහ කරනවා. කොහොමද? මිතුරාගේ පිරිහීමේදී සතුට වෙන්නේ නැහැ. ඒ වගේම මිතුරාගේ දියුණුවේදී සතුට වෙනවා. මිතුරාට හානියක් වෙච්ච වෙලාවේදී නිතර ඔහුගේ ළඟ ඉන්නවා. ඇතැමිට ඔහුගේ සාර්ථකත්වයේදී ඔහුගේ ළඟට එන්නේවත් නැහැ සමහර විට. මොකද දියුණු වෙනකොට සුබපතන්නේ නැහැ, හුඟක් අය ඉන්නවා. එදාට මෙයා පැත්තකට විලින ඇතැමිට. නියම මිත්‍රයා. ඊළඟ කාරණිය තමයි පින්නතුනි මිතුරාට දොස් කියනවනම් කවුරු හරි. දොස් කියනවනම් ඒ දොස් කියන්න දෙන්නේ නැහැ නැති තැනදී. ඉන්න තැනදී ඇතැම්මිට මිතුරාට බනින්න උනත් පුළුවන්. බනින නිවැරදිව ඇතැම්මිට කනට දෙකක් ගහන්න උනත් පුළුවන්. ඉන්න තැනදී. හැබැයි නැති තැනදී දොස් කියන්නේ නැහැ පින්නතුනි. නැති තැනදී යාම ආරක්ෂා කරනවා. ඒක තමයි අවංක බව කියලා කියන්නේ. ඒක තමයි සැබෑ මිත්‍රයා කියලා කියන්නේ. ඊළඟ කාරණේ තමයි තම මිතුරාගේ ගුණ කියන අය ඉන්නවනම් ඒව ප්‍රශංසා කරනවා. මෙන්න පින්නතුනි අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණය. මෙවැනි අනුකම්පක මිත්‍රයේ ඔබට මුණ ගැහුණොතින් හදවතේ දාගෙන හරි වගේ ආරක්ෂා කරන්න, ඔහු ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඊළඟ කාරණය තමයි පින්නතුනි මෙත්තානි සංස කියන කාරණේ. අපේ ස්වාමින් වහන්සේ ඉතාම ලස්සනට ගාථා සජ්ජහානා කරමින් ඒක විස්තර කළා. බොහොම වටිනවා. පින්නතුනි අපේ ස්වාමින් වහන්සේට සඳහන් කළා මේක එන්නේ පින්නතුනි මෝග පක්ක ජාතකේ. මෝග පක්ක ජාතකේ මෝඩෙක් වගේ රඟපාපු කුමාරයෙක් ගැන තියෙන සූත්‍රයනුයි මේක සඳහන් වන්නේ. පිරිත් පොතේ තියෙන්නේ මෙත්තානි සංස කියලා. මෙත්තානිසංස සූත්‍රය නෙවෙයි තියෙන්නේ. මෙත්තානිසංස සූත්‍රය කියලා නෙවෙයි පිරිත් පොතේ තියෙන්නේ. කොහමද තියෙන්නේ? මෙත්තානිසංස කියලා විතරයි. ඇයි ඒකට හේතුව? මේක අරගෙන තියෙන්නේ ජාතකයකින්. ජාතකයකින් ගත්තත් මේක බුද්ධ භාෂිතයක් විදිහට අපි ගෞරවයට ලක් කරනවා. මේක ඊටාම අර්ථවත් ගාථා ටිකක් මේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් මිත්‍රයෙකුට ද්‍රෝහී නොවෙනවා නම්, එතනත්තා හැම තැනදීම පුදන කෙනෙක් බවට පත් වෙනවා. හැම තැනදීම ගරු සැලකිලි ලබන කෙනෙක් බවට පත් වෙන විතරක් නෙවෙයි. ඒ මිත්‍රය හරියට මුල් බැසගත්තු මහා ප්‍රතාපවත් නුගදසක් වගේ. එතනත්තා පාප මිත්‍රයන්ට හෝ වෙනත් කිසිදු කෙනෙකුට එයව වටන්න බෑ. මෙන්න මේක පින්නතුනි ඉතාම වැදගත් කාරණයක් මෙහි සඳහන් වනවා. ඊළඟට මා තවත් කාරණයක් සඳහන් කරන්න කැමතියි පින්නතුනි. ඉස්කෝල ගත්තොතින් අපි අධ්‍යාපනය ලබන ස්ථාන ගැන විද්වතුන් කරුණු හතරක් සඳහන් කරනවා. මොනවද කරුණු හතර? There are four schools. One of them is home school. School is school. Social school and religious school. තමන්ගේ ගෙදරත් ස්කෝලයක්. ඒ වගේම පාසලත් ස්කෝලයක්. සමාජයත් ස්කෝලයක්. ඒ වගේම ආගමික ආයතන. ආගමික ආයතනයත් පාසලක්. මේ හැම තැනදීම පින්නතුනේ අපට මිත්‍රයන් මුණ ගැහෙනවා. ඒ මිත්‍රයන් අතර අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා මුලදීම අපට හමු වෙන මිත්‍රයා තමයි මාතා මිත්තන් සකා සකේ ගරි. තමන්ගේ නිවසේදී මුලින්ම හමු වෙන මිතුරා තමයි කවුද? තමන්ගේ අම්මා. අම්මා තාත්තා දෙන්නම. අම්මා ගැන කියලා තියෙන අනිත් පැත්තත් හිතා ගන්නවා තාත්තා ගැන. තාත්තා ළමනාප වෙන්න එපා. පින්න තුනේ දෙන්න ගැනම මේ තියෙන්නේ. එතකොට අපට මුලින්ම හමු වෙන අර හෝම් ස්කූල් එකේදී හම් වෙන හොඳම මිතුරන් දෙන්නා තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. ඊළඟට අපේ ස්කූල් කියලා හම්බ වෙනවා. අපි අධ්‍යාපනය ලබන පාසල. ඒ පාසලේදී හම්බ වෙන ගුරුවරුත් අපට ඉන්න හොඳ මිත්‍රයන්. ඊළඟට පින්නතුනේ සෝෂල් ස්කූල් කියලා තියෙනවා. අපි සමාජයට බැස්සට පස්සේ අන්නේ සමාජින මිතුරන් ගැන තමයි අපි මේ වැඩිපුර සඳහන් කරන්නේ. එනිසායි මිතුරන්ගේ තියෙන ලක්ෂණ ටික තමයි අපි සඳහන් කළේ. ඊළඟට පින්නතුනේ රිලිජියස් ස්කූල් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි අපට අපේ ආධ්‍යාත්මික ජීවිතයේ පාඩම් ගන්නන මිතුරන් අපට හමු වෙන්නේ. සුගතිය සහ සසරෙන් මිදීම නිවන ගැන අපට මඟ පෙන්වන යහළුවන් මුණ ගැසෙන ස්ථානයි. එනිසා පින්වතුනි අපට මිතුරන් අවශ්‍යයි. මේ ලෝකයට උපකාර කරන මිත්‍රයන් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි සුගතිය පෙන්නන නිවන පෙන්නන මිත්‍රයන් අපට අවශ්‍ය වෙනවා. ඒ මිත්‍රයන් තමයි බුදුදහමේ සඳහන් කරන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර කියන වචනේ. පින්නතුන් අහලා ඇති ගටේකාර ජෝතිපාල දෙදෙනාගේ කතාව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිතුරන් දෙන්නෙක් හිටියා. මේ මිතුරන් දෙන්නාගෙන් ගටේකාර මිත්‍රයා අනාගාමි වෙලා හිටියේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බොහොම සුහන මිත්‍රයෙක්. සමීපතම ධායකෙයි. මේ ගටේකාරට හිටියේ යාළුව තමයි ජෝතිපාල කියලා කියන්නේ. ගටේකාර නිතරම උත්සාහ කළා තමන්ගේ මේ ජෝතිපාල මිතුරා බුදුරජාණන් වහන්සේ වෙත එක් කරගෙන යන්න. නමුත් පින්වතුනි ඒ උත්සාහය කලාට කලක් යනකන් සාර්ථක වෙන්නේ නැහැ. දිනක් මේ බුද්ධිමත් ගටේකාර මිතුරා කලේ මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයේ සමීපයේ ගඟක් තිබුණා. මේ මිතුරාට යෝජනා කළා අපි ගඟට යමු නාන්න කියලා. ඒකට කැමති වුණා. ඊට පස්සේ ගඟට නානට ගියාට පස්සේ ගඟේ නාලි ඉවර වෙලා ගොඩට ආවට පස්සේ යාළුවාගේ කෙස් හැටියෙන් අල්ලගත්තා. අල්ලගෙන දැන් ඇදගෙන යන්න හදන බුදුහාමුදුරන් ළඟට. මේ යාළුව කල්පනා කළා මගේ මේ ගටේකාර මිතුරා ජීවිතේ කිසිම දවසක මට නරක දෙයකට මඟ පෙන්නපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම මෙච්චරම බල කරන්නේ මොකක් හරි අර්ථයක් තියෙන්න ඕන කියලා. පින්නතුනි ඔහුත් එක්ක බුදුහාමුදුරෝ හමු වෙන යන සූදානම් වුණා. පින්නතුනි මේ ජෝතිපාල කියන්නේ කවුද? ඔව්. ජෝතිපාල කියලා කියන්නේ පින්නතුනි ඒ වන විට සාරාසංගේ කලපලක්ෂයට ආසන කාලයක් පෙරම් පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 23 නමකගෙන් නියත විවරණ ගත්ත කෙනෙක් මේ. නිකන් කෙනෙක් නෙවෙයි. අන්න එවැනි කෙනා තමයි මේ ඇදගෙන ගියේ බුදුහාමුදුරුවෝ ළඟට. බුදු වෙනවා කියලා නියත ලෙස සපත කරපු පුද්ගලෙක් නියදංගි. ඒ පින්නතුනි ඒ මිත්‍රයා මේ ආත්ම භාවය අවසානට ඉපදිලා සම්මා සම්බුද්දට පත් වෙන කලින් ගිහිගෙන ඉක්මුණාට පස්සේ මුලින්ම ඔහුට සිවුරු පිරිකර දුන්නේ කවුද? ඔව්, අපි අහලා තියෙනවා දහම් පාසල් කාලේ නේද? දහම් පාසල් පොතේ ප්‍රශ්නවල එහෙම තියෙනවනේ නේ. සිද්ධාර්ථ තාපසතුමාට අට පිරිකර පූජා කරේ කවුද? ගටේ කාරණම් මහා බ්‍රහ්මයාය. ඒ අර යාළුව තමයි දැන් බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා පිරිකර පූජා කළේන්නේ. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ අතීත මිතුරා හමු වෙන්න කියලා විටින් විට මේ ගටේ කාරය ඇවිල්ලා ඔහු මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා තමන්ගේ අතීත මිත්‍රයා. පින්නතුනි, එදා ඒ කෙස් රැකියෙන් අල්ලන් ගිහිපු යාළුවා සම්මා සම්බුද්දට පත් වෙලා පිරිනිවන් පාලත් ඉවරයි. අර ඒ දානාගාමී වෙච්ච යාළුවා තවමත් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඔව්, ඒ දානාගාමී හිටියත් දැන් සඳහන් වෙනවා දැනට ඔහු රහතන් වහන්සේ කෙනෙක් කියලා. පින්නතුනි, මම මේ සඳහන් කළේ නියම මිත්‍රයන් ඇතැම් විට ප්‍රිය වචනම කතා කරන්නේ නැහැ. ලස්සන වචනම නෙවෙයි කතා කරන්නේ. දැන් පින්නතුනි, පුද්ගලිකව අපිට ගත්තොතින් අපි දන්න දේ තමයි අපේ ජීවිතේ හමු වෙච්ච හොඳම යාළුවෝ බැනපු එකමයි කරේ. හමු වෙන හැම වෙලාවෙම අඩුපාඩුවක් කියන. පාසල් යන කාලෙත් එමේ හම්බෙච්ච හොඳම ගුරුවරු තමයි වැඩිපුරම බැනපු අය. ඒ නිසා පින්නතුනි, යම්කිසි කෙනෙක් අපේ හොඳ කියනවා නම්, ගුණගායනා කරනවා නම්, එයාගෙන් අපට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ ඇත්තෙම. අපට ඇත්තටම නියම මිතුරන් තමයි සුළුවෙන් හරි අඩුපාඩුවක් පෙන්වා දෙන කෙනා. ධර්මයේ සඳහන් වන්නේ නිදීනම්ව පවත්තාරං. එවැනි යාළුවෝ හරියට නිදාහනයක් පෙන්නන කෙනෙක් වගේ කියලා හිතන්නේ කියලා සඳහන් කළා. මොකද පින්නතුනි, ඔබ අහලා ඇති අතීතේ රජවරුන්ට අඩුපාඩු පෙන්වා දෙන්න පුරෝහිත කියලා කෙනෙක් හිටියා. ඒ පුරෝහිත පත්කලේ හොඳ උගත් බුද්ධිමත් කෙනෙක්. පඩි දීලා පත්කලේ. පින්නතුනි, අදත් අපට ඒ වගේම හොඳ යාළුවෝ ඉන්න අඩුපාඩු පෙන්වා දෙන. හැබැයි පඩි ගෙවන්න ඕනේ නිකම් අඩුපාඩු කියන. හැබැයි අපි අඩුපාඩුවක් පෙන්වා දුන්නාම මොකද? අපේ හිත නරක් වෙනවා. අර මං ගැන අඩුවක් කිව්ව නේද කියලා ඕක ඉතින් හිතේ තියාගෙන ඉන්න කාලයක් යනකම්. ඒකෙන් ප්‍රයෝජන ගන්න නැහැ පින්නතුනි. පින්නතුනි, අඩුපාඩුවක් අපට යම්කිසි තැනකදී පෙන්වා දුන්නොත් අපි අනිත් හැම තැනදීම නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. අපි අසුරු කෙනෙක් තරහා ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ නිතරම අපට ආරාධනා කරනවා කොහොම හරි මට බැරි ප්‍රශ්නයක් අහන්න කියලා. මට උත්තර දෙන්න බැරි ධර්ම ප්‍රශ්නයක් කොහොම හරි අහන්න කියලා. උන්වහන්සේ කියනවා මම දැන් පුළුවන් නම් උත්තර දෙන්නම්, බැරි නම් මම සතියක් හරි ත්‍රිපිටකයේ කියවලා භාවනා කළාවිලා මම කොහොම හරි උත්තර දෙනවා කියලා. උන්වහන්සේ ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා දැන් මට මේ අවස්ථාවේ බැරි වුණාට මම මේකට සූදානම් වුණාට පස්සේ උත්තරේ දැනගත්තට පස්සේ මම අනිත් හැම තැනදීම ඒකට උත්තරේ දන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා පින්තුනි, මේ මිතුරන් අපට හුඟක් වටිනවා. එනිසා තමයි ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ශාසනයෙන් භාගයක් නෙවෙයි මුළු සම්බුදු සසුනම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියන කාරණය උන්වහන්සේ විශේෂයෙන් අගය කළා. පින්නතුනි, සාමාන්‍ය මට්ටමේදී අපි බොහෝ විට බාහිරින් තමයි කල්යාණ මිත්‍රයන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි කොච්චර අපට මිතුරන් 100 ගණක් හිටියත් කල්යාණ මිත්‍රයන් පින්නතුනි අපි තනි වෙන දවසක් තියෙනවා. මරණයේ විතරක් නෙවෙයි අපේ ජීවිත කාලේ හුඟක් වෙලාවෙදී මිතුරා ළඟම නෙවෙයි ඉන්නේ. අපි මේ මිතුරාගෙන් වෙන් වෙලා ඉන්නේ. නමුත් අපට ඉන්න සැබෑ මිත්‍රයෙක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි හිත මිතුරා. තමන්ගේ හිත මිතුරෙක් කරගන්නට ඕන. පින්නතුනි, සැබෑ ලෙසම තමන්ගේ නියම මිත්‍රයා කවුද? තමන්ගේ හිත. නිකං හිත නෙවෙයි මිතුරා වෙන්නේ. ඒ හිතේ ලෝභ ద్వේස මොහ තියෙනවා නම් ඒ මිතුරාම තමයි සතුරෙක් වෙනවා. හිතේ තියෙන සතුර නැති කරනවා. එනිසා ඇත්තටම සැබෑ ලෙසම තමා මිත්‍රෙක් හදාගන්න කැමති නම් තමාගේ හිතට කුසල දහම් එකතු කරගන්නට ඕන. අකුසල දහම් දුරු කරගන්නට ඕන. රාග ద్వේස මොහ අඩු කළා පරිත්‍යාගයේ සීලියත්තේ මෛත්‍රිය ප්‍රඥාව කියන මෙන්න මේ ගුණධම් තමන්ගේ හිතට එකතු කරගන්නට ඕන. එහෙම එකතු කරගත්තොත් පින්නොතුනි මුළු ලෝකයක් තමන්ට නැති වුණත් තමන්ට හදාගත්තු තමන්ගේ හිත වටිනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව බොහොම සංවේගයට පත් වුණා. බුදුහාමුදුරුව සඳහන් කරනවා ආනන්ද මා මුලින්ම සඳහන් කළා නේද අපේ වෙන්වැළ යන්නට සිද්ධ වෙන බව. ඔබ ඔබටම පහනක් වන්න. අත්ත දීපා භික්කවේ විහෙරතත් සරණා නාඤ්ඤ සරණා. තමන්ට තමන් පිහිටක් වන්න. දිවයිනක් පහනක් පිළිසරණක් වන්න. ඥාඤ්ඤ සරණ වෙන සරණක් අපට නැහැ. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ ඥාඤ්ඤ සරණ. ධර්මයේ පහනක් කරගන්න, ධර්මයේ දිවයිනක් කරගන්න, ධර්මයේ තමන්ට සැබෑ පිළිසරණක් කරගන්න කියලා බුදුහාමුදුරුව අපට දේශනා කළා. ඉතින් දැන් මේ ඔබ එකට හමු වෙලෙන මිත්‍රයන් අපි හැමදාම නැහැ පින්නතුනි. දැන් ඔබගේ පියතුමා ඔබ ඉන්නවා තව කාලකින් අපි ස්වාමින් වහන්සේලා අපි කාලකින් එක එක පැත්තට ගිහිල්ලා සමුගෙන. ජීවිතයේ ස්වභාවය මේක. නමුත් පින්නතුනි සැබෑලෙස්ම මිත්‍රත්වයේ ලක්ෂණය තමයි අපි ජීවත් වෙලින කාලේ ඒ එකට ඉන්න කාලේ කුසල් කරගත්තනම් අන්න ඒක තමයි සැබෑ මිත්‍රත්වය වෙන්නේ. ඒ ලබා ගන්නා වූ පුණ්‍ය ඵලය අපි බොහෝ කලක් සසරට ගෙන යනට අපට උපකාරයක් වෙනවා. එනිසා අපි අවුරුදු 100ක් සුහඳව මිත්‍රයන් වශයෙන් ජීවත් වීම විතරක් නෙවෙයි බුදුදහමෙන් අගය කරන්නේ. අපි මේ ජීවත් වෙන්නේ සම්මා සම්බුදු ශාසනයක් තියෙන අතිශය දුර්ලභ අවස්ථාවක මේ මිනිස් ආත්ම භාවයක් ලැබුවේ. එනිසා අපි එකට ඉන්න ගමන් දරුවන් වශයෙන්, ඥාතීන් වශයෙන්, ස්වාමින් වහන්සේලා ගිහියන් වශයෙන් අපි හැම දිනාම හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරගන්නට ඕන. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්නට ඕන. වඩාම වටින්නේ පින්නතුනි තමන්ගේ හිත හැම මොහොතේම රැකගන්න. වර්තමාන මොහොත තුළ උපරිම ලෙස තමන්ගේ සිහිය තියාගෙන හැම මොහොතේම ඇතිවෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න. හැම මොහොතේම පින්නතුනි මෙයස කන නාසාදීන්ද්‍රිය හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. මෙන්න මේක පින්නතුනි දකින වාරය ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ දියුණු කරන මොහොතක් පාසාම අපේ හැම මොහොතේම සසර දුකෙන් නිදහස් වෙමින් උපරිම ලෙස ජීවිතයට කල්යාණ මිත්‍රත්වය එකතු කරගෙන තියෙනවා. විශේෂයෙන් මෙහිදී සඳහන් වෙන කාරණයක් මා ප්‍රකාශ කරන්න කැමතියි. අවිද්‍යාව කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒක සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයේ විද්‍යා විමුක්තිය දක්වාම කොයිතරම් දුරට අපට බලපානවද කියලා. මිත්‍රයෙක් ඉන්නකොට ඒ මිත්‍රයා අපට නිකන් ඉන්නේ නෑ, නියම කල්යාණ මිත්‍රයා. ඒ මිත්‍රයා ධර්මය අහන්නට අපට අවස්ථාව මාර්ගය පාදලා දෙනවා. ඒ ධර්මය අහනකොට අපේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව දිනු වෙනකොට යෝනිසෝ මනසිකාර්ය දිනු වෙනවා. යෝනිසෝ මනසිකාර්ය දිනු වෙනකොට සති සම්පජඤ්ඤය දිනු වෙනවා. සති සම්පජඤ්ඤය දිනු වෙනකොට පින්නතුනි ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට කායික වාචික මානසික සංවරය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය ඇති වෙනකොට පින්නතුනි අපි උපරිම ලෙස කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානය තුල පිහිටනවා. ඒ සතර සතිපට්ඨානයේදී මේ ප්‍රතිඵලයක් විදියටයි සත්‍යබොජ්ජංග වැඩිලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කල්යාණ මිත්‍රයා විද්‍යා විමුක්තිය දක්වාම අපට උදව් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කොහොමද පින්නතුනි? පාප මිත්‍රයා අපාය දක්වාම උදව් කරනවා. මේ දෙපැත්තක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පින්නතුනි ඔබ ජීවිතේ වැදගත්ම දේවල් කළා තියෙන කාත් එකද කියලා. බොහෝ විට යාළුවෙක් එක්ක. හොඳම දේවල් කරා නම් ඒත් බොහෝ විට යාළුවෙක් එක්ක. නරකම දේවල් කරා නම් ඒකටත් මාර්ගය පෙන්නලා දුන්නේ යාළුවෙක්. ඇත්තෙන් මටත් දැන් මේක මේ ආවට පස්සේ මට මතක් වෙච්ච කාරණයක්. මට උදව් කරපු යාළුවෙක් මට මතක් වුණා ආවට පස්සේ ඒක මතක් වුණේ. කලිනුත් මම බොහෝ විට ඒ ගැන හිතලා තියෙනවා. ඒක මේ සිද්ධියත් එක්කම මට මතක් වුණා. මම කාලයක්ම දහම් පාසල් වලට ගියා. දහම් පාසල් නම් හිතන පහකට විතර ගියේ කාලේ ගියේ කාලේ. ඒ වගේම ඒ අතරේ එක දහම් පාසලකට යන්නට මට උදව් කර යාළුවෙක්. මම දවස් හන්ද හොත් එක බයිසිකල පදිමින් හිටියේ. ඇත්තෙන් මං කලිසමක් විතර ඇඳන් හිටියේ. ෂර්ට් එකකුත් ඇඳන් හිටියේ නෑ වෙලෙ. මේ යාළුව කිව්වා අහවල් පන්සලට හොඳ හාමුදුරු කෙනෙක් ඇවිලිනවා. අපි යමු බලන්න කියලා. මං කිව්වා ඉතින් මෙහෙම යන්න බෑනේ ෂර්ට් එකකුත් නෑනේ. නෑනේ හොම් යමු කියලා කිව්වා. මං ඊට පස්සේ බයිසිකලෙන් යාළුවත් එක්ක ආවා පන්සලට. ඇවිල්ලා හාමුදුරු හම්බ වුණා. ඊට පස්සේ පන්සලට දිගට ආවා. අර දහම් පාසල කලින් ගිය දහම් පාසල මාරු කළා. මේ පස්සේ ආපු දහම් පාසලේ මේ හාමුදුරු ඇසුරු කිරීම තුළින් තමයි මට මහාන වෙන්නත් ලැබුණේ. ඉතින් පිනුති නාරේදා යාළුවා ඒ කියපු කතාවත් අහලා ඒ ආපු ගමන මට ජීවිතේ හුඟක් දුරෙන්නට උපකාරයක් වුණා. මං ඊට පස්සේ බොහෝ අවස්ථාවලදී දුහුමුණ ගැහුණාම මේ කාරණය සඳහන් කළා. ඔහුට ඇතැම් විටක වැඩිය මතකත් නැහැ ඒක. නමුත් මට මේක හොඳට මතකේ තියෙනවා. මං ඔහම් වෙච්ච බොහෝ අවස්ථාවලදී මේක සඳහන් කරනවා. ඉතින් පින්නතුනි අපේ මේ ස්වාමීන් වහන්සේලා රැස් වෙලා ඊටාම වටිනා පින්කමක් ඔබ මේ සිදු කරේ. එනිසා මේ හැම පින්කමකින්ම අපි බලාපොරොත්තු වන දේ තමයි යාව නිබ්බානපත්තිය. නිවන දක්වාම හිමිනා පුණ්‍ය කම්මේන මේ පින්කම හේතුවෙන් සතන් සමාගම හෝතු සත්පුරු සහස්‍රෙම ලැබෙන්න මාමේ බාල සමාගම. බාලයන් හා ඇසුරු කිරීමක් පාප මිත්‍රයන් හා ඇසුරක් නොලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි මේ හැම පින්කමකදීම කරන්නට ඕනේ. ඉතින් පින්තුනි, ධර්මසේන මහත්මාගේ ජීවිතයට මහත්සේ උපකාර කරපු එච්.එම්. තිසේරා මහත්මා වෙනුවෙනුත්, ප්‍රින්ස් ගුණසේකර මහත්මා වෙනුවෙන් සෝදානම් කරපු ඉතාම ලස්සන පින්කම මේ සිදු කළේ. ඉතින් ධර්මසේන මහත්මා මීට මාස ගානකට කලින් කතා කළ මේ ගැන කිව්වා විතරක් නෙවෙයි, විශේෂයෙන් මෙතුමා සඳහන් කළා විශේෂ අත්පත්‍රිකාවක් මේකට හදන්න ඕන කියලා. කරුණ පුළුවන් තරම් එකතු කළා. ඉතින් මට පුළුවන් මට්ටමින් කාලය අනුව කරුණ එකතු කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාගේ කරුණ තහනකොට මට හිතුණා තවත් මේකට කරුණ ඇතුළත් වෙන්න ඕන කියලා. අපිට ඉදිරියේ තවත් කරුණ එකතු කරන්නත් පුළුවන්. ඉතින් පින්තුනි, ඔබ හුඟක් සතුටට පත්වන්න. ඔබ හැම දිනෙකමත් මේක හුඟක් හොඳ ආදර්ශයක් කරගන්න. ඉතින් අපේ ජීවිතවල අපි මුලින්ම හොඳ කල්යාණ ගුණ දහම ඇති කරගනිමු, සුවඳ මිතුරන් වෙමු. ඒ වගේම පාප මිතුරන් හිටියත්, මිත්‍ර ප්‍රතිරූපකයන් හිටියත්, ඒ අය අපි අයින් කරනව නෙවෙයි, ඒ අයටත් ඔබේ ළඟ තියෙන ගතිගුණ උගන්වන්න. ඒක තමයි නියම සත්පුරුෂකම කියලා කියන්නේ. තමන් සත්පුරුෂයෙක් වෙලා, තමන්ගේ දරුවන් සත්පුරුෂයන් කළා, තමන්ගේ ඥාතීන්ට මේ ගුණ දහම් පුරුදු කළා, තමන් එක්ක ඉන්න අමනාපයටත් දහම් පණිවිඩය දෙන්න උත්සාහ කරන්න. එනිසා තමයි ධර්මාශෝක රජතුමා සෙල්ලිපිවල සඳහන් කළේ, මාගේ සතුරෝ ධර්මයේ අසත්වා, මාගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. පින්නතුනි, ඇයි මේ සතුරන්ට ධර්මයේ අසන්නට හැසිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ? පින්නතුනි, සතුරෙක් වුණත් බණ ඇහුවොත් ධර්මය ඇහුවොත් ඔහු කම්මස්සකතා සම්මාදිටිය ඇති කරගන්නවා. ඔහු ඇතැම් විට යහළුවෙක් නොවෙන්න පුළුවන් ජීවිත කාලෙම ඔබේ අඩුපාඩු ගන්න නිසා. හැබැයි පින්නතුනි, ඔහු කවදාවත් අසත්පුරුෂකම් කරන්නේ නැහැ, හතුරුකම් කරන්නේ නැහැ. කතා නොකර ඉන්න පුළුවන්, අමනාපයෙන් ඉන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්න කෙනෙක් පින්නතුනි ඔබට හානියක් කරන්නේ නැහැ, ඔබට අසත්පුරුෂකම් කරන්නේ. අන්න ඒක තමයි ධර්මයේ දන්න කෙනෙක්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණය. කර්මඵල විශ්වාස කරනවා නම් කෙනෙක්, සසර ගමනක් විශ්වාස කරනවා නම් ධර්මය අහලා, ඒ තැනැත්තා තමන්ට හානියක් වුණත් එයා අනිත් කෙනාට හානියක් කරන්නේ. ඒ නිසා අපි ඇසුරු කරන අයට සත්පුරුෂයන් කරන්න කැමති නම් කළ යුතු ප්‍රධානතම දේ තමයි එයාට පුළුවන් තරම් උනන්දුවෙන් ධර්මය අහනට අවස්ථාව දෙන්න, ලබා දෙන්න. නිකං අකමැති නම් කීයක් හරි දීලා හරි බණහන සලස්සන්න, කීයක් හරි දීලා හරි ඔබේ දානමය පින්කමකට එන්න කියන්නේ. ඒත් පාඩු නැහැ, යන කලක් යද්දි හොඳයි බවට පත් වෙනවා. ඉතින් පින්නතුනි, මේ කරුණු ටික ඉතාම කෙටියෙන් සඳහන් කළේ, ඉතින් අපට පුළුවන් මට්ටමින් ඉතින් ස්වාමින් වහන්සේලා අපි හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාගේ සහභාගී වීම, වැඩම වීම, උන්වහන්සේලා කරුණ ඉදිරිපත් කිරීම ආදී සියල්ලක්ම මේ පින් කම ලස්සනට කරගන්නට ඔබ හැම දිනාටම පිහිටක් වුණා. විශේෂයෙන්ම ධර්මසේන මහත්මයාට තව බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව මේ දහම් මඟ වඩන්නට, ගෞතම සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ප්‍රින්ස් ගුණසේකර මහත්මයාට නිදුක් නිරෝගී සුව දිගාසිරි සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්කම ආනිසංසයෙන් මිය පරලොස් සැපත් වුණු එච්.එම්. තිසේරා මහත්මයා මේ පින් අනුමෝදන්ව එතුමාගේ සසර ජීවිතය සුවපත් කරගනිත්වා. මේ පිණින් සුවපත් විය හැකි යම් ඥාතින් වෙත්නම්, විශේෂයෙන් තමන්ගේ ආදරණීය මෑණියන් ඇතුළු ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාති මිතරාදීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම්, ඒ සියලුම දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් කමලානිසංසයෙන් ඔබ හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවය සැලසේවා. වඩ වඩා කල්යාණ මිත්‍රයෙක් වෙන්නට, සුහඳ මිත්‍රයෙක් වෙන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම ඔබට ඒ වගේම හොඳ කලන ගුණ ඇති, සත්පුරුෂ ගුණ ඇති, දහම් මඟ දන්න, නිවන් මඟ දන්න කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය ඔබේ ජීවිතයේ වඩ වඩා සැලසේවා. මේ උතුම් පින් කමලානිසංසයෙන් අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.